අද මාත්‍රමෙල ශ්‍රී ලංකා සුන්දර කට්ටිය පුරුද්දවරේ නම් පත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වෙලා වසර 10ක් වෙනවා මට ඕඩ දෙමළ ජනතාව වෙනු යමක් කරන්න ඒත් සිංහල පක්ෂයක ඉඳලා මට ඒ දේ කරන්න බෑ ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කටයුතු වල නිරත වන ආනන්ද සංගරේ මහතාගේ පක්ෂයට එකතු වෙන්න මම තීරණය කළා ඇත්තටම දෙමළ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරලා 13 වන ආණ්ඩුකම ව්‍යවස්ථාව යළි ක්‍රියාත්මක කරන්න ඕන ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජනතාව වෙනුවෙන් ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමටත් ஆண்டுவ கட்டுத்துக்கலை கொடுத்த குரலின் நிமித்தம் தான் அந்த அறிக்கை வந்தது. இதை நான் பல தடவை ஆணித்தரமாக கூறி